නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපි මේ දිනවල ශ්‍රවණී කරමින් තිබෙන්නේ දිවසින්දුතු බියකරු සසර දහං වැඩසටහනේ. මේ අපි වැටෙන සංසාරේ භයානකකම, වැඩිපුරම මේ අපි මේ සංසාරේ දැන් අපි මුලින් ඉඳලා මේ වැඩසටහනේ අපායවල 136ක්, ඒ වගේම තිරිසන් ලෝක, ඊළඟට මේ പ്രേත ලෝකවල ස්වභාව, പ്രേත ලෝක කොතන තියෙන, ඒ කියන්නේ പ്രേත ලෝකේ කොතන ඉපදෙනවද කියලා කතාවක් නැහැ. මේ විශ්වයේ කොතන කරි මුහුද උඩ, ගල් උඩ, ගල් പ്രേතයෝ ඉන්නවා. අපි මේ പ്രേත වัตතු ඉවර වෙලා ඒ වර්තමාන කතාත්, ඒ වගේ මේ බුද්ධ කාලයේ වෙච්ච දේවල්නේ, ඊට පස්සේ අනුරාධපුර යුගයේ වෙච්ච දේවල්, වර්තමානයේ පිරිතයන්ගේ කතා, ඒවා ඔබට අහන්න ලැබුණොත් තේරෙයි පිරිතෝ කියන්නේ කොයි වගේ જાතියක්ද කියලා. ওই මෑත භාගයේ දුවේකුයි පුතේකුයි මේ ජීවිතේ අම්මලා තාත්තලා අපිට කැමති නැහැ, අපි දෙන පරලෝකෙදී එක්වෙමු කියලා මගේ හිතේ ලොකු දියැලක් තියෙනවා. ඒ දියැලෙන් පැන්නා. ඊට පස්සේ දැන් හවහට පේනවා අර නිර්වත් කුස වෙලා ගිය කළු පාට ප්‍රේතය දෙන්නේ, පෙරේතයයි පෙරේති අර කන්ද මුදුනේ පයින්නවා දියැලේ. වල වතුරට වැටලා සුණු විසුණු වෙනවා, ආයේ වතුරෙන් මතු වෙනවා මේ ඒ ප්‍රේතය දෙන්නා. මතු වෙච්ච ගමම යාලට ආසයි දෙන්න අත්අල්ලගෙන කන්ද මුදුනට යන්න. ඔන්න අත්අල්ලගෙන ගාඨා ගාඨා ගල්වල කන්ද මුදුනට යනවා. ඒ මුදුනට ගියාට පස්සේ අර දියල් ළඟට ගියා ගමන් හිතෙන්නේ පණින්න ඕන කියලා. ඒකෙන් පයින්නවා. බලන පෙරේතලෝකයේ ස්වභාවය, මේ පරලෝකෙදී එක් වෙලා හොඳට පවුල් කන්න ඕන කියන අදහසින් මේ තමයි මේ මැරුණේ. ඊට පස්සේ දැන් කොහොමද? සමහරකට අපි අහලා තියෙනවා සමහර රෝගවලින් අංශභාග ලියුකීමියා වගේ සමහර රෝග සමහර අය ඉවසා ගන්න බැරුව එහෙම මැරෙනවා. මැරුණාට පස්සේ මේ പ്രേත ලෝකේ තේ විදිහට මම දැකලා තියෙනවා ওই പ്രേතය ඇඟට ඇවිල්ලා ඉන්න අයගෙන් අංශභාගයේ හැදිලා මැරිච්ච പ്രേතයන් ළඟට ආවට පස්සේ අංශභාගයෙන්ම ඉන්නවා. ඒ විදිහට වෙනවා. ඉතින් අපි හිතන්නේ සමහරලාට මේ ලෙඩෙක් මේ හිටපු ගම මෙහෙම මැරුණා, එතනින් මේ ප්‍රශ්න ඉවරයි කියලා. සමහරලාට පිළිකා ඇතුව උපදිනවා මේ ලෝකේ කෙලවරක් නැතුව. ඉතින් අතිශයින් භයානකයි പ്രേත ලෝකයේ ස්වභාවය. ඉතින් ඒ නිසා අද දවසේ මේ සතරපා බය ගැනත්, ඒ වගේම කුසල් අකුසල් වල මේ ස්වභාවයත් මේ ධර්ම දේශනාවෙන් සිද්ධ කරන්ද අද අපි ඉගෙන ගන්න 11 වෙනි പ്രേත වัตතු. ඒකේ තියෙනවා පුරතෝව සේතේන ඵලේති හත්තිනා කියලා. එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් යනවා ඉස්සර වෙලා. ඉතින් තව කෙනෙක් වේලම්බක යනවා එක දිව්‍ය පුත්‍රේ මැඳට වෙලා. පසුපසෙන් දිව්‍ය කන්‍යාවියක් මණ්ඩපෙන් යනවා. එතකොට දස දිශාවම බබලනවා කියලා මේක අර දිව්‍ය විමානයක ස්වභාවයෙන් මේක තියෙනවා. නමුත් මේක ඇතුලේ പ്രേතයන්ගේ කතාවක් තියෙනවා. එතකොට මේ කතාව මෙහෙමයි. මේ පින්වතුන් දන්නවද මේ බුද්ධ ශාසනයේ මහානුභාව සම්පන්න රහතන් වහන්සේ නමක් හිටියා සංකිච්ච මහරහතන් වහන්සේ. උන්වහන්සේ අවුරුදු 7න් පැවිදුණි. පැවිදිලා පුංචි කාලෙම අරහත් වෙටපත් වුණා. කරගේදීන් කියන්නේ කෙස් බානකටම අරහත් වෙටපත් වුණා. ඒතුළු මේ සංකිච්ච මහරහතන් වහන්සේ තමයි අර වනේ ගිහිල්ලා අර බිලි පූජාවට හොරු 500ක් මේ පුංචි රහතන් වහන්සේට කඩුවෙන් කපද්දී කඩුව ඇමිනේ මේ උණු වෙලා ගියේ. ඉතින් ඒකට පැහැදිලා හොරු 500ක් මේ මහණ වුණා මේ බුද්ධ ශාසනයේ. ඉතින් සංකීර්ත ස්වාමීන් වහන්සේ පස්සේ කාලේ අවුරුදු 20න් උපසම්පදා වෙලා බොහෝ අයට මිහිරි ලෙස දහම් දේශනා කරමින් ගිය ධර්ම කථික මහරහතන් වහන්සේ නමක් සංකීර්ත මහරහතන් වහන්සේ. එක්තරා බ්‍රාහ්මණ ගමකට උන්වහන්සේ වැඩම කළා. ඒ ගමේ මිනිස්සු ගොඩාක් පැහැදුණා. පැහැදිලා ඒ රහතන් වහන්සේට දාන දෙන්න බාරගත්තා. එක බ්‍රාහ්මණේ තමන්ගේ යාළු බ්‍රාහ්මණෙක්ගේ පුතෙකුට කිව්වා, පුතා උඹ මේ වරින් මාත් කියන්නේ මේ අපේ රහතන් වහන්සේ මුණ ගැහින්ද සංකීච මහරහතන් වහන්සේ ළඟට ගෙන්නගෙන ගියා. ඊට පස්සේ බණ ආහඳ සැලසුවා. ඉතින් පොඩි පැහැදීමක් ඇති වුණා, ලොකු දෙයක් නෙවෙයි. පොඩි පැහැදීමක් ඇති වුණා. කිව්වා පුතා, උඹ මේ අනිත් මිනිස්සු වගේ හැමදාම මේ ආරාමයේ මේ තෙරුන් වහන්සේලාට දානයක් දීපන්. ඊට පස්සේ මෙයා කිව්වා, නේ ඔය දාන දෙන ඒවා ඕ අපිට හුරු නෑ. කියන්නේ අපි බ්‍රාහ්මණ ආගමයි. ඒ නිසා මේ ශ්‍රමණයන් වහන්සේලාට සලකන එක අපිට ඒක හුරු නෑ. අනිතක ඔක හැමදාමත් දෙන්න ඕන. ඊට පස්සේ කිව්වා, පුතේ හරි, මම උඹගේ ගෙදරින් කෑමක් ඉල්ලුවොත් උඹ හැමදාම මට දෙනවද? අනේ ඔබතුමාට අපි මුළු ජීවිත කාලෙම ඔබ ආහාරයෙන් පෝෂණය කරන්න. එහෙනම් කිව්වා, මට දෙන්න තියෙන ආහාර වේල මේ ශ්‍රමණයන් වහන්සේට පූජා කරපන්. ඊට පස්සේ එයා ඒකට කැමති වුණා. කැමති වෙලා කිව්වා, ඔබතුමාට නම් අපි ඕන තරම් ආහාර පාන ආදී දෙන්න. ඉතින් එහෙනම් මට දෙන කෑම වේල තෙරුන් වහන්සේට දීපන්. අන්න ඒකට කැමති වුණා. දැන් හැමදාම එක මේ සංකිච්ච මහරහතන් වහන්සේ වැඩ ඉන්න ආරාමයේ තිරුණ වහන්සේ නමකට දානයක් පූජා කරනවා. ඉතින් ඔහොම දානෙට ගෙදිට සංඝයා වඩිනකොට මේ ඒ කුමාර ඒ බ්‍රාහ්මණ පුතාගේ මල්ලිත් පැහැදුණා, නංගිත් පැහැදුණා. එයාලා ඔක්කොම එකට ওই තුන් දෙනාම එකතු වෙලා දරුවෝ ටික දන් දුන්නා. අම්මයි තාත්තයි කැමති නැහැ. දරුවන්ට කියනවා, උඹලා අලුත් නාඩගම් නටාගෙන එන්න එපා. අපිට කියලා ආගමක් තියෙනවා, අපිට දහමක් තියෙනවා, අපි මහ බ්‍රහ්මිය අධහන අය. එක එක මේ ශ්‍රමණයන් වහන්සේලාගේ මේ අලුත් බණ අරන් එන්න එපා කියලා ඔය අද කාලේ අම්මා තාත්තලා කියනවා වගේ දරුවන්ට කිව්වා. ඉතින් ඒ අය එච්චර ගණන් ගන්න නැතුව මේ තෙරුන් වහන්සේලාට උපස්ථාන කරමින් හිටියා. ඊට පස්සේ ඔය පුංචි කෙල්ල බඳින් මේ බන්දලා දෙන්න දෙමව්පියෝ තීරණය කළේ එයාලගේම ඥාති පුතේකට. ඒ පුතත් මේ තුන් දෙනාත් එක්ක නිතර වෙහෙරට ගිහිල්ලා සංකීච්ච මහරහතන් වහන්සේගෙන් බණ අහලා පැවිදි වුණා. පැවිදිලා පින්නපාතේට අරගෙදෙට්ටත් එනවා. දැන් අර දරුවෝ තුන් දෙනා උපස්ථාන කරනවානේ, අර කෙල්ලත් උපස්ථාන කරන, ඒ කෙල්ලගේ හිතේ එහෙම නරක අදහසක් නැහැ. ආම්දුරංගේ අදහසකුත් නැහැ. නමුත් අම්මලා තමයි තීරණය කළේ අපේ බෑනට මේ කෙල්ල දෙන්න ඕන කියලා. නමුත් එයා මහාන වුණා. අර ගෙදෙට්ට අර පින්නපාත එනකොට අර බෑන වෙලා හිටපු කෙනා පින්නපාතේනට අම්මලා එක එක කරුණ කියනවා, ඔය හේතින් මහාන වුණාට අපේ කෙල්ල දෙන්නනේ හිටියේ. මේ වස්තු ඔක්කොම ඉතින් අපේ කෙල්ලටනේ. ඔය වගේ කෙල්ලෙක් හොයාගන්න තියනවාද කියලා හැම වෙලාවෙම අර කෙල්ලගේ ගුණ කිකි අර ඔය ඔයාට දෙන්නයි හිතේ කියලා නේදර කියනවා. ඉතින් අර නිතර ඒක ඇහිලා අර ස්වාමීන් වහන්සේට මහානකම් ඉපා වුණා. දැන් බලන්න රහතන් වහන්සේලා ළඟ මහාන වෙලා හිටියත් කාම අරමුණු නිතර ගැටීම මුල් වෙලා හිත චංචල් වෙලා යනවා. ඊට පස්සේ මේ හාමුදුරන්ට මහානකම් ඉපා වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සංකීච්ච ස්වාමීන් වහන්සේ කිව්වා, ස්වාමීනි මට මේ ගෙදර යන්න හිතෙනවා, මට සිවුරු අරින්න හිතෙනවා කියලා. සංකීච්ච මහරහතන් වහන්සේ සම්පූර්ණ දේවල් දිවසින් දැක්ක උන්වහන්සේ චතුපටි සම්බිදාලාභී මහරහතන් වහන්සේ නම. ඉරිදී වලින් බොහෝ ඉරිදී ඇති රහතන් වහන්සේ නම. දිවසින් බැලුවා, හොඳට පේනවා අනාගත වෙන දේවල් ටික. කර්මාන් රූප එක එක්කෙනා කරගන්න දේවල් පේනවා. කිව්වා, එහෙනම් පොඩි නම මේ සාමනීරය තව මාසයක් ඉන්න. ඔබට පුළුවන් ද මං වෙනුවෙන් මාසයක් ඉන්න? මාසයකට පස්සේ අපි තීරණය කරමු. ස්වාමිනේ ඔබ වහන්සේ කියන දේක් කරන්නම් කියලා මාසයක් හිටියා. අනිතක බලන්න සත්පුරුෂයන්ගේ පින්වන්තකම සහ දමනය. ගුරුවරයා කියන දේ අහනවා. ඊට පස්සේ අනිතක තමයි අද කාලේ සිවුර වරින් හිතනවා, සිවුර කොයි හරි ගහක දාලා ගෙදර යනවා. මේ පැවිදි පින්කම් තියලා උත්සව තියලා මේ රටේ ලෝකේ මිනිස්සු සාදුකාර දෙද්දි දිනෝදාහක් සාදුකාර දෙද්දි සිවුර අතට දෙන්නේ. සිවුර ගෙදර යනකොට සිවුර කොයි හරි වැලකට හොයි මුල්ලකට හරි දාලා පාත්‍රයක් මෙච්චර කාලයක් දන්වල දු පාත්‍රේ කොයිට හරි දාලා ඊට පස්සේ දුවනවා. ඉතින් මේවා සසරට බලපානවා. බුද්ධ කාලේ ගුරුවරයාට කියලා ඊට පස්සේ ගුරුවරයා කිව්වොත් මෙන්න මේක කරන්න කියලා ඒ කාලේ කළා. ඊට පස්සේ මාසයක් ඊට පස්සේ කිව්වා, ස්වාමීනි මාසයක් ගියා මට බෑ මං යනවා. එහෙනම් මේ ආයස්මතුනි මාස භාගයක් තව ඉන්න. මාස භාගයක් හිටියා. ස්වාමීනි මං යනවා. ඊට පස්සේ කිව්වා, ආයස්මතුනි තව දවස් 7ක් ඉන්න. අනේ ස්වාමීනි මං ගොඩ දවස් 7ක් ඉඳලා තීරණය කරමු කිව්වා. දවස් 7ක් ගියා. 7 වෙනි දවසේ අර ගෑන් ළමයාගේ ගෙදරට මහා වර්ෂාවක් සහ සුළි සුළඟක් ඇවිල්ලා මහා ගහක් කඩාගෙන වැටිලා අර ගෙදර ඔක්කොම මැරුණා. අම්මයි තාත්තයි දුවයි පුතාලා දෙන්නයි මැරුණා. අර දානි දිදී හිටිය පුතාලා දෙන්නයි අර ගෙදර කෙල්ලයි අර මේ ජෝඩු කරන්න හදපු අම්මයි බ්‍රාහ්මණයයි ඔක්කොම මැරුණා. ඊට පස්සේ ඔන්න දැන් මේ දැන් මෙයාලා මොකුත් දන්නේ නැහැ. ඊට පස්සේ ඉතින් ස්වාමීනි 7 දවස් ඉවරයි. ඊට පස්සේ කොහේ නං හරි මේ එහෙනම් ඔබ වහන්සේ කැමති තීරණයක් ගන්න. හැබැයි මම අද හවස මේ වනේට යනවා. මාත් එක්ක අද දවසේ වනේ ඉන්න. ඊට පස්සේ හෙට යන්න. ඊට පස්සේ මේ තෙරුන් වහන්සේ සංකිච්ච මහරහතන් වහන්සේත් එක්ක මහ වනේට ගියා. ඒ වෙනකොට අර පුතාල දෙන්නයි දුවයි දෙව්ලොව උපදිලා. භූමාතු දෙවියන් අතර උපදිලා. ඊට පස්සේ අර අම්මයි තාත්තයි ප්‍රේතයෝ වෙලා. අකුසල කරපු එකේ ඒ ප්‍රේතයන්ගේ ස්වභාවය අම්මේ මේක විස්තර කරලා තියෙනවා. ඒ ප්‍රේතයෝ දෙන යම්මයි තාත්තයි ප්‍රේතයයි ප්‍රේති වෙලා මේ අතට යකඩ පොලු තමයි හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒ දෙන්නට දෙන්න දකින්නටම තරහක් ඇති වෙනවා. මේ ප්‍රේත ලෝකේ ස්වභාව ඔළු පුපුරන්න ගහ ගන්නවා. ඇඟ පුපුරන්න ගහ ගන්නවා. හැබැයි කර්මානුරූප ඔළුවට පුපුරන්න ගැහුවට පස්සේ ඔළුව පුපුරන්නේ නැතුව වැඩිච්ච තැනින් ලොකු ගෙඩියක් එනවා. ඊට පස්සේ ඇඟවල් වලට අත් කැඩෙන්න ගැහුවට පස්සේ අත් කැඩෙන්නේ නැතුව එතනින් ලොකු ගෙඩියක් එනවා. දෙන්නට දෙන්න ගහ ගන්නවා. සමහරවිට ඔයා ගෙවල් වල තියෙන ගෑනු මිනිහලා දෙන්නට දෙන්නම ගහගන්නේ මරා ගන්න හදන්නේ. සමහර ප්‍රේත ලෝකෙත් එහෙම වෙනවද දන්නේ නැහැ. ඊට පස්සේ දැන් අර ලොකු සැරව ගෙඩියක් එනවා. ඊට පස්සේ ගෙඩිය මේ පුපුරන්න වාගේ හදනකොට ඒ දෙන්නට දැන් ගහ ගන්න නෙවෙයි බැන ගන්න තරහින්. ඊට කුටිත්ත කුණු හරපෙන් බැන ගන්නවා. මේ ප්‍රේත ලෝකෙ වෙච්ච දෙයක්. ඊට පස්සේ බැනගෙන තරහා වැඩිකමට දෙන්නට දෙන්න පොරකාලා අර ඇඟේ තියෙනනේ ගෙඩි, ඒ ගෙඩි හපලා අර මේ සැරව බොනවා. තරහට බොන්නේ කැමැතින් බඩගිනින නෙමෙයි තරහට බොන්නේ. එතකොට අර දැන් දැකලා නැද්ද මේ කාලේ සමාජලවට මිනිස්සු තරහට වහබොන්නේ? තරහට උණු වතුර හලාගන්නේ, තරහට ඇඟට ගිනි තියාගන්නේ. ඒ වගේ තරහට ලේ සැරව බොනවා. දෙන්නට දෙන්න අර ඇඟේ ගෙඩි කඩ කඩා ගන්නවා. ඔක්කොම ලේ සැරව ඉවරු වුණාට පස්සේ ඕන්න ආයෙ දෙන්නට තරහ යනවා. තරහ ගියාට පස්සේ පොළු යකඩ පොළු දෙකෙන් ආයෙ දෙන්න ගහ ගන්නවා. ඉවරයක් නැහැ. ඊට පස්සේ අර හිටපු ආරාමයේ පිටිපස්සෙන් ඒ ප්‍රේතයෝ දෙන්න ඔහොම යනවා. අර දෙවිවරු තුන්දෙනාත් ආකාශයෙන් යනවා දිව්‍ය සභාවට. ඔක්කොම අර තුන්දෙනාම පොළොමිට එකතැන පේන්න සැලැස්සුවා සංකිච්ච මහරහතන් වහන්සේ අර සාමණේරයන්ට. මොකද අර නැතිවෙච්ච කෙල්ල වෙනුවෙන් තමයි මේ තෙරුන් වහන්සේ ගෙදර යන්නේ කිව්වේ. ඊට පස්සේ සංකිච්ච මහරහතන් වහන්සේ ඒ තෙරුන් වහන්සේට අර පිරිස අඳුන ගන්න මූණු වලින් අර නෑදෑකම් අඳුන ගන්න විදිහ ඉරිදියක් කළා. ඉරිදියක් කළාට පස්සේ ඒ සාමණේර ස්වාමීන් වහන්සේ අහන ස්වාමීනි මේ කවුද? ඊරස්තුව සාමණේරේ එහෙනම් ඔබම අහලා බලන්න. ආනේ අහපු විදිහෙන් අහපු කතාව තමයි දැන් ප්‍රේතවත්වයේ මේ තියෙන්නේ. අහන එක දිව්‍ය පුත්‍රයෙක් සුදු ඇත් වාහනයකින් යනවා ඉස්සෙල්ලා. තව එක්කෙනෙක් වෙළඹෙක්ගේ මේ රථයක යනවා. තව එක්කෙනෙක් පිටිපස්සෙන් කන්‍යාවියක් සුන්දර රන්සි විගයක යනවා. ඒ වුණාට මේ බලන්න මේ ඔබලා දෙන්න අතේ දනුමුගුරු තියාගෙන අඬා හොඳටම තලාගෙන කැඩුණු බිඳුණු අතපය ඇතුව යනවා. ඊළඟට එකිනෙකාගේ ලේ බිබී ඉන්නවා. මිනිස් ලෝකේ ඉන්න කාලේ උඹලා මොනවද කරපු පාපේ කියලා ළඟින්ම ගියේ පෙරේතයන්ගෙන් ඇහුවා සාමණේර නම. ඊට පස්සේ කිව්වා පාද හතරකින් යුතු සුදු මේ හස්ති රාජයේක ඉන්න වාහනයකින් යන එක්කෙනෙක් ඉන්නවනේ, ඒ අපේ ලොකු පුතා. දැන් සමහරලාට පෙරේතයන්ගේ ප්‍රේතයේ කර්මයේ වැඩි වෙන්න, දුක වැඩි වෙන්න තමන්ගේ ඥාතීන් දිව්‍ය ලෝකවල ඉන්නවා පේනවා. ඒකට අනේ අර කට්ටිය ගිහිලා අපිට බැරි වුණා කියලා සන්තාපේ වැඩි වෙනවනේ. ඒ විදිහට තමයි කර්ම හැදෙන්නේ. ඊට පස්සේ ওই මැඳ ඊට පස්සේ කියනවා ඒ ලොකු පුතා දන් දුන්නා නේව, දැන් ඉතින් සැප විඳින්න සතුට වෙනවා. ওই දන් දීලා සැප විඳිනවා. අර වේලඹුන් හතර දෙනෙක් කියදපු අස්වරතේකින් යන්නේ ඒ අපේ දෙවෙනි පුතා. ඉතින් මසුරු කෙනෙක් නෙවෙයි. හොඳට දන් දීදි හිටියෝ ඉතින් සැප විඳිනවා. අර රන්සිවිගේකින් යන්නේ දෙවඟනක් වගේ හරි ලස්සනයි මුඇත්තියක් වගේ ඇස් තියෙනවා. ඔය අපේ බාල දෝනි තමාන්ට ලැබිච්ච කොටසින් අනිවාර්යෙන් භාගයක් හරි දන් දෙනවා. තියෙන දේ දෙන කෙල්ල ආන දැන් දිව්‍ය ලෝකෙ ඉපදිලා. ඊට පස්සේ කො ඔය දරුවෝ ටික ඉස්සර හරියට දන් දුන්නා. සිත පහදවාගෙන ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දන් දුන්නේ. ඒකට අපි මසුරු කමින් මෙහිටියා. දැන් හැබැයි പ്രേත ලෝකේ ඉපදිච්ච මේ එකම പ്രേත කතාවකවත් මනුස්ස ලෝකේ යාලා කරපු දේවල් හරි කියලා නැහැ. දැන් නැන්දම්මගේ ඒලිගේ ප්‍රශ්න තියෙනවා කියන්නකෝ. එතකොට නැන්දම්ම හරි මැරිලා പ്രേත ලෝකේ ඉපදුනොත් මම මේ යේලිට බැනපේක හොඳයි කියලා යාල කියන්නේ ඒ പ്രേතයන්ට කර්මාන රූපව තමන්ද වැරදිච්ච තැන්ම පේන්න ගන්නවා. ඒක പ്രേත ලෝකයේ ස්වභාවයක්. මට වැරදුනේ කියන එකම නිතරම එනවා പ്രേතයන්. ඊට පස්සේ කියනවා ඉතින් අපිට තමයි වැරදුනේ, අපි මසුරු කමින් හිටියා, මේ ශ්‍රමණයන්ට නිന്ദා අපහාස කර කර හිටියේ, ওই දරුවෝ ටික දිව්‍ය සැපින් සතුටු වෙනවා, ඒකට අපි කපල අවුවේ දාපු බටගස් වගේ වේලි වේලි මේ දුක් අනුභව කර කර ඉන්නේ කියලා තමන්ගේ දුක් කන්දරාව අපි හරි ඉස්සෙල්ලා කිව්වේ. ඒව විස්තර කළා. සාමනීරු යහනවා, උඹලා මොනවද කන්නේ පෙරේත ලෝකේ? කොහෙද නිදාගන්නේ? ඊළඟට මනුස්ස ලෝකේ ගොඩාක් පව් කරපු උඹලා මේ කොහොමද ওই പ്രേත ලෝකේ මේ ඔය විදිහටම හැමදාම ඉන්නේ? ඊට පස්සේ කියනවා බලාපල්ලා උඹලා මනුස්ස ලෝකේ හොඳට සැප සම්පත් තිබ්බා, ධන දහන්නේ තිබ්බා, පින් කර ගන්න තිබ්බනේ අර කට්ටිය වගේ. ඊට පස්සේ මේ පෙරේතයෝ දෙන්න කියනවා අපි කරන්නේ ඉතින් එකිනෙකාට වද හිංසා කරගෙන ගල්න ලේසැරව බොන එක තමයි. අපිට කොච්චර බිව්වත් ඇති වෙන්නේ නැහැ. එකිනෙකා රුස්සන්නේ නැහැ කියන. ඉතින් ඔය එකිනෙකා රුස්සන්නේ නැති പ്രേත බැල්ම ගෙවල් වලට වැටුණා. ඒ ගෑනු මිනිස්සයයි පිරිමි මිනිස්සයයි රුස්සන්නේ නැතු වෙනවා. ගෙදර සමහර වෙලාවට ඉන්නෝනේ මට ළඟදී මේ මහත්තයෙක් ඇවිල්ලා ගෙදරක ප්‍රශ්නයක් කතා කළා. නෝනායි මහත්තයා හොඳටම රණ්ඩු වෙනවා. රණ්ඩු වෙච්ච ගමන් නෝන කරන්නේ පොල්ලක් අරන් තමන්ට ගහ ගන්නවා. මොකක් හරි ඇති. පොල්ලක් අරන් තමන්ට ගහ ගන්නවා. හැමදාම ගෙදර රණ්ඩුවක්. ඒතකොට මේවා පිටිපස්සේ මේ වාගේ බලවේග සහ කර්ම විපාක තියෙනවා. දැන් අර එක ගෙදරක මේට අවුරුදු 30කට විතර කලින් එක ගෙදරක නිතර රණ්ඩු වෙනවලු. ඊට පස්සේ ගෑනු මිනිස්සයයි පිරිමි මිනිස්සයයි රණ්ඩු වෙලා හවසට පොළු වලින් ගහ ගන්නවා. ඉතින් මිනිස්සුන්ට හුරුයි මේක ගමේ. මොකද ගෙදර මිනිස්සයා මැරුණා. මැරුණාට පස්සේ මේ ආයෙත් ඇහෙනවා අර විදිහට ගහනවා. කෑ ගහනවා ගෑනු කෙනා. ඉතින් ගමේ මිනිස්සු ගිහිල්ලා හොරෙන් ජනෙල්ලකින් බැලුවා මොකද්ද මේ කියලා. අර ගෙදර ගෑනු කෙනා අර බාල්සේ මෝල් ගහක් කෙල්ලලා මේ මෝල් ගහ ඈතට අතහැරලා පිටල්නවලු. ඒතුට ඔය කාලේ අපිට කටේ කිව්වේ ඇබ්බැහිවීම කියලා. නමුත් මේ වගේ බලවේගවල බැල්ම තියෙන්න පුළුවන්. ගුටි කකා සතුට වෙන, ගුටි කකා විඳවන പ്രേත ලෝක තියෙනවා. ඊට පස්සේ බලන්න ඊට පස්සේ ওই ගෙවල් වල ওই රණ්ඩු නතර වුණාට පස්සේ එක දවසක් රණ්ඩු නැත්තම් අද මොකද මේ සද්දේ නැත්තේ කියලා ආයෙ රණ්ඩුව පටන් ගන්නවා. ඉතින් මේ ඊට පස්සේ මේ මිනිස්සු කුසල් කරගන්නේ නැතුව ওই රණ්ඩු ගොඩේම ඉඳලා මැරිලා යනවා මේ පේන්නේ. ඊට පස්සේ අප්‍රමාණ දුක් විඳිනවා. දම්පැන් නොදෙන මිනිස්සු මරණින් මාත්‍රේ පෙරේත ලෝකෙට යනවා. ගිහින් වැළපී වැළපී ඉන්නවා. සමහර මිනිස්සු භෝග සම්පත් ලබා දෙන විට තමන් භෝග සම්පත් ලබා දෙන විට තමන් අනුභව කරන්නේත් නැහැ, පින් කරගන්නේත් නැහැ. ගොඩාක් මිනිස්සු ඉන්නවා තමන්ගේ වස්තුව අනුභව කරන්නේත් නැහැ, තම් පින්කම් කරන්නේත් නැහැ. ඇත්තටම මිනිස්සේ හොඳට කාලා බිලා ඉන්න එක පිනක්. හොඳට වාහනයක් අරගෙන ඉන්න එක පිනක්. හොඳ ඇඳුමක් අඳින එක පිනක්. හොඳ ගෙයක් හදාගන්න එක පිනක්. ඇත්තටම පිනක් ඒක. පංචකාමී ගිහි කෙනා පන්සිල් රකිමින් පංචකාමී භුක්ති විඳින්න ඕනේ. ඒක පිනක විපාකයක්. ඇයි සමහර පින්කම් වල විපාක තමයි ප්‍රනීත පංචකාමී ලැබෙන එක. ඒතර පංචකාම සම්පත්තිය කියන්නේ ගේ දොර ඉඩ කඩන් යාන වාහන වතු පිටි ඒවා භුක්ති විඳින්නේ නැත්නම් ඒක එයාගේ කර්මයක්. සමහර මිනිස්සු ඉන්නවා හොඳට සල්ලි තියෙනවා. නිකන් පාම් පෙත්තක් කාලා. ගොඩාක් ඔය ව්‍යාපාරික බිස්නස් කරන ඔය මිනිස්සු ගොඩාක් වත්පෝසක්කම් තියෙන මිනිස්සු බලන්න පොඩි පාම් පෙත්තක් කාලා. ඔය පොඩි බීම එකක් බීලා ඔය ඉන්නේ. හරි හමන් කෑම් වේලක් දවසට එක වේලයි ගන්නෙ. ඒත් කොයි හරි කඩේකින් කන්නේ. ඉතින් රස්නේ පිට කෑමක් නැහැ. තුන් වේල හොඳට කාලා ඉන්නේ නැහැ. නැත්තම් කොයි හරි යන මේ ලෙඩක් කඩාපාත් වෙනවා. එක්කෝ කොලෙස්ටරෝල් කියයි, එක්කෝ සීනි කියයි මොකක් හරි. හොඳට කාලා බීලා ඉන්නේ නැහැ. ඉතින් මේ විදිහට මිනිස්යාට අර තියෙන සැප සම්පත් පවා භුක්ති විඳින්නේ නැති විදිහ පරිසරයක් හැදෙනවා. ඒ නිසා සමහර අය හොඳට ව්‍යාපාර කරන අය පවුලේ 4-5 දෙනාට එකතු වෙලා එක කෑම මේසේ කෑම කන්ද නැහැ. මේ දැන් මීටින් එකක් අරකයි මේකයි කියලා දුවනවා මිනිස්සු. එතන මිනිස්සු හැම වෙලාවම කල්පනා කරන්න ඕන අපි ඇයි මේ හම්බ කරන්නේ? ඇයි අපිට වස්තුව? ඇයි අපිට ධනය? ඒ නිසා පවුලේ ඔක්කොම එකතු වෙලා කෑම කනවා නම් මොන මීටින් එක තිබ්බත් පවුලේ ටික එකට කෑම කන්න ඕන hina වෙලා කතා කරන්න ඕන. ඊළඟට මාසෙකට වතාවක් දෙවතාවක් පවුලේ ඔක්කොම එකතු වෙලා ගමනක් බිමනක් යන්න ඕන. මේ මනුස්ස ලෝකෙ විඳින්න තියෙන මනුස්ස සම්පත්තිය මනුස්ස සැපේ විඳින්න හැමදාම වැඩකාරයෝ වගේ වැඩ කර කරම ඉන්නේ නැතුව මිනිස්සුෙකුට කියලා සැපක් එපෑයි. ඉතින් ඒ නිසා මේවා ගැන කල්පනා කරන්න හැම වෙලාවෙම ඇයි මම මේ හම්බ කරන්නේ? ඇයි මම මේ හම්බ කරන්නේ කියලා නිතර කල්පනා කරන්න. හොඳට කාලවිලා දරුවොත් එක hina වෙලා ඉන්න. පවුලේ අයත් ඔක්කොම ගෙන්නගෙන ගමන බිමනක් යන්න මාසයකට වතාවක් දෙවතාවක් හැමදාම අනුන් උයන කඩවල් වල ගෑනු උයන කෑමම කකා ඉන්න එපා. තමන්ගේ ගෙදරින් තමන්ගේ බිරිඳ දරුවෝ උයන කෑමක් රස්නේ පිට කන්න. ඒක මනුස්ස ජීවිතයේ සම්පත්තිය විඳින්න. ඉතින් ඒ නිසා දැන් මේ බලන්න සමහර මිනිස්සු ඉන්න තමන් අනුභව කරන්නේ නැහැ. ඊට පස්සේ අල්ලි හම්බ කරලා පොතේ දාගෙන ඉන්නවා ලොකු ප්‍රොජෙක්ට් එකක් කරන්න අවසානයේ අතරතුර මැරිලා යනවා. මම ඒකයි කියුවේ මිනිස්සුන්ට මරණ එක එක විදිහට එනවා. ওই පහුගිය දවස්වල කොරෝනා වෛරසයේ කාලේ ඔය ඇඳිරි නීතියේ කාලේ ළමයි පාරේ ගිහලා ඇක්සිඩන්ට් වෙලා මැරුණා. එතකොට මිනිස්සු හිතාගෙන හිටියේ වෛරස් එකෙන් මැරෙයි කියලා. මැරුණේ ඇක්සිඩන්ට් එකකින්. ඊළඟට මිනිස්සු වන්න දවස් 14ක් නිරෝධායනයට යන්න බෑ කියලා මිනිස්සු දුක් විඳිනවා කියලා හොරෙන් පෑන්නා. ඒ අතරේ ඇඳිරි නීතියේ වෙලාවේ අහුවෙලා මිනිස්සු දවස් 14ක් හිරේ දැම්මා. එතකොට කොහොමද එක එක්කෙනාට මේ මේවා කර්මවල විපාක එන හැටි? ඒ නිසා මේ හම්බ කරන ලොකු ප්ලෑන් තියාගෙන ඉන්න එපා. මේ රෝ සල්ලි කියන ඒවා මේ නැති වෙලා යනවා. හරි ලෙඩක් හැදුනොත් සකල සේසතම නැති වෙනවා. ඒ වගේම ලෝක ව්‍යසන ඉදිරියේ මුදලින් කරන්න දෙයක් නැති වෙලා යනවා. ඒකයි. ඒ නිසා පොඩ්ඩක් නුවණින් කල්පනා කරන්න. එතකොට අනුවණයා මසුරා මේ පාපී පුජ්‍යලයා ලැබෙන ධනෙන් තමන් සාන්තෝෂ වෙන්නේ නැහැ, අනිත් අයට දෙන්නෙත් නැහැ. සමාජ කනකර රන්දිදී ආභරණ ගේනවා, පෙට්ට ගමේ දාලා තිනවා පළඳින්නේ නැහැ. තවත් කෙනෙකුට දෙන්නෙත් නැහැ, තමන් පළඳින්නෙත් නැහැ. මිනිස්සු දකී කියලා හොරු කඩයි කියලා ලස්සන චේන් එක මුද්දගෙනලා කබඩ් එකේ දාලා තියෙනවා. මොකටද ඒක ගත්තේ? ඉතින් ඒ නිසා මිනිස්සෙක් හොඳට රන්දිදී පැරඳගෙන සතුටින් වාසය කරනවා කියලා එකක් තියෙනවා. ඉතින් ඒ සැප සම්පත් භුක්ති විඳින්න ඉබේ. අනිතක තරුණ කාලේ හොඳට මේ හොඳ සොඳුරු වස්ත්‍ර අඳිමින් කනකර පළඳිමින් රත්තරන් ආභරණ පළඳිමින් මිනිස්සු ඉන්නවා. ඉතින් ඒක ලෝකේ සාමාන්‍ය දෙයක්. මිනිස්සු ඒවා පිට ගමෙන් තියලා වයසට ගියාට පස්සේ ඒ වයස ගිය ආචිලයි කරතේ ඒවා දානකට ගැලපෙන්නේ නැහැ. වයස කාචිලයි කරවල වලට ගැලපෙන්නේ ලස්සන අර මේ මුතු බබලු තියෙන මේ සුදු හැට්ටිට ගැලපෙන්නේ ඒකයි. ඉතින් ඒ නිසා තරුණ කාලයේ විඳින්න තියෙන ඒ සැප සම්පත තරුණ කාලේ විඳින්න ඕන. ඉතින් ගොඩාක් අය පස්සේ කියලා කල් දාලා තමනුත් භුක්ති විඳින්නේ නැහැ, අන් අයටත් භුක්ති විඳින්න නැහැ. ඉතින් මේවා තේරුම් ගන්න. ඊට පස්සේ තව තියෙන හොඳට මම මේ මිනිසුන්ට මේක තේරෙන්න කියන්නේ මේ අපේ ආච්චි දුන්න රිදී හවඩිය අපේ අපිට දෑවැද්දට හම්බෙච්ච රිදී වලලු ටික කියලා ආච්චිලා ආසාවෙන් ඒ කාලේ දාගෙන හිටිය අපේ ඉත්ත ගමේ තමන් පැලඳුවේත් නැහැ. දැන් අද කාලේ ගත්තොත් කවුද රිදී වලලු දාගෙන ඉන්නකොට කවුද ඒකට ආශා කියලා වශී වෙන්නේ? රිදී හවඩියක් ඉන්නේ වැඳගත්ත කියලා ශාන්තිලා කවුද වශී වෙන්නේ? දැන් ඒවා ඔක්කොම අතීත ඉරිගිය දේවල් බවට පත් වුණා. ඒ නිසා දැන් උනත් මිනිස්සු අනාගතේ ප්ලෑන් කළාට අනාගතේ එන්නේ අපි හිතන ලෝකයක් නෙවෙයි. මෙතුවක් කල් අපේ ජීවිතේ සිද්ධුනේ නොසිතපු දේවල්. ඒ නිසා පින්වතුනි තමනුත් හොඳට කණ්ඩ බොණ්ඩ ප්‍රණීතව දන් දෙන්න අනිත් අයට. ඒක තමයි සත්පුරුෂයාගේ ගතිගුණේ. ඉතින් මේ ප්‍රේතයෝ කියනවා බලන්න අපිට තිබිලා අපි කෑවෙත් නෑ, අනිත් අයට දුන්නෙත් නෑ. ඊට පස්සේ මේ ජීවිතේ ඉන්න අනිත් අයව භුක්ති විඳිනවා. දාන දහන්නේ කියන දේවල් මොහොතකින් ඉවරයි. මේ ජීවිතේ උනත් මොහොතකින් ඉවරයි. මොහොතකින් ඉවර වෙලා යන දේ පවතින්නේ මොහොතක් බව තේරුම් ගත්ත නොනැති උදවිය තමන්ව දුකට යට නොවන දූපතක් කරගන්නවා. බලන්න කොච්චර ලස්සනද කියලා. දාන දහන්නේ මොහොතකින් ඉවරයි. වස්තුව මොහොතකින් ඉවරයි. ජීවිතෙත් මොහොතකින් ඉවරයි. එහෙනම් මතක තියාගන්න මේ වචන හැම දෙයක්ම තියෙන්නේ මොහොතයි. හැම දෙයක්ම තියෙන්නේ මොහොතයි. ඊට පස්සේ ධර්මයේ තේරුම් ගන්න දක්ෂ මිනිස්සු ඉන්නවා. එයාලා ওই කාරණාව ওই විදිහටම දන්නවා. රහතන් වහන්සේලාගේ ධර්මය අහලා දන් දෙන්න ප්‍රමාද වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ විදිහට දානේ ගැනම කිව්වා. ඒ නොදුන්නේම තේනේ. අර ලස්සන වචනයක් මේ ඒ අය කියන එක මේ ඉතරං හි දනං දඤ්ඤං ඉතරං ඉද ජීවිතං දන දහන්නේ මොහොතයි තියෙන්නේ ජීවිතේ මොහොතයි තියෙන්නේ ඉතරං ඉතරතෝ ඤාත්වා දීපං කෛරාත පඬිතෝ මොහොතක් තියෙනදී මොහොතක් බව දැනගෙන නොනැති කෙනා තමාට තමා දූපතක් කරගන්න කියනවා. ඒ කියන්නේ ධර්මයේ පිළිසරණ කරගන්න කියනවා. මේ ඔක්කොම මොහොතයි තියෙන්නේ. දැන් ඔබ මැරුණොත් එහෙම ඔබගේ බැංකු පොත, ඔබගේ ගේ, ඔබගේ ඉඩකම්, ඔබගේ රස්සාව, ඔබගේ නම්බුව මේ මොහොතෙන් ඉවරයිනේ. මේ මොහොතෙන් ඉවරයිනේ. හොඳට බලන්න ඔබ මැරිලා ඔබගේ ගෙදෙට්ට දුවේ මං මැරිච්ච තාත්තා කියලා ආවොත් ඒ අය මගේ තාත්තා කියලා වෙනඳ කන්නවද? පහුව දාම කට්ටණියක් ගෙනලා බෝතලෙට දානවද කියලා බලන්න. තමන්ගේ දරුවෝ ගැන පැත්තක තියන්න. ඔබගේ අම්මා හෝ තාත්තා හෝ මැරිච්ච ඔබ ළඟට දැන් ආවොත් ඔබ ඔවුන් වැළඳ ගන්නවද? පහුව දාම තොවිලයක් කරනවද? අනිවාර්යයෙන්ම බෝතලයකට දාලා දානවා. නෑ දැකන්නේ නෑ මැරුණට පස්සේ. මොහොතයි තියෙන්නේ මේ හැම දෙයක්ම. ඒ නිසා තමාට තමා දූපතක් කරගන්න කියනවා. ඉතින් මේ විස්තරේ සංකීච්ච මහරහතන් වහන්සේ ඉදිරියේ ඇහුවේ අර ශ්‍රමණයන් වහන්සේ අර සාමණේර ස්වාමීන් වහන්සේ බඩ ගාලා වැන්දා මගේ ස්වාමීනි මගේ ගුරු සමිඳුනේ මගේ රත්තරන් සමිඳුනේ ඔබ වහන්සේ මාව බේරගත්තා කියලා. ඒ ගුරුවරයා නිසා ශිෂ්‍යයා බේරුණේ. මං ආපහු නම් මේ ගිහි ජීවිතේට වැටෙන්න හිතන්නේ නැහැ කියලා ටික කාලෙකින් අරහත්ත්වයටපත් වුණා. අනේ උතුම් ගුරුවරු හිටපු නිසා ඒ ඇත්තෝ බේරගත්තා. අද කාලේ උනත් හොඳට පින් තියෙන මේ ශ්‍රමණයන් වහන්සේලා සිවුරු ඇරලා යන නැති උතුම් ගුරුවරයෙක් නැති නිසා ඒ වගේ මේ වාගේ ලාභ සම්පත්ති නැති නිසා ඉතින් මොනවා කරන්නද? සංසාරයේ හැටිවම තමයි. ඒ නිසා මේ කරුණාකාරණා තේරුම් ගන්න ගොඩාක් දේවල් මේ කරුණාකාරණ ඇසුරෙන් පින්වතුනි හිතන්න පුළුවන්. ජීවිතේ තේරුම් ගන්න පුළුවන්. ඊළඟට තියෙන තව එක මේ ප්‍රේතවත්වක් කියව මේක ගොඩාක් දුරට මේ ප්‍රේත කතාවකටත් වැඩිය මෙතන ප්‍රේතවත්වයට දාලා තියෙන්නේ මැරිච්ච කෙනෙක් ගැන කියවෙන නිසා. මොකද්ද මේක? උරංග ප්‍රේතවත්ව. උරංග ප්‍රේතවත්ව කියන්නේ මේක අපි මීට කලින් අපි මේ වෙනත් දේශනාවල කළා. උරංග ජාතකේ කීප විට මම වෙනත් දේශනාවල මේ කාරණාව කියලා තියෙන නිසා කෙටියෙන් කියන්න කලින් අහලා තියෙන නිසා. ඒ තමයි මේකේ තියෙනවනේ උරංගෝ තචන් ජින්නම් හිත්වා ගච්ඡති සන්තතුන් කියලා. ඒ කියන්නේ සර්පයා කරන්නේ තමන්ගේ හැව දිරලා ගිය විට ඒක ශරීරයෙන් අත්හරින එකයි. අන්න ඒ වගේම මේ ශරීරයත් ප්‍රයෝජනයකට ගන්න බැරි වෙනකොට සිරුර අත්හැරලා කරුණීය කරනවා කියලා මේ ප්‍රේතවත්ව පටන් ගන්න. මේක සිද්ධ වුණේ මෙහෙමයි. ඒ තමයි පුතා මැරිලා ශෝකයෙන් තාත්තා හඳා වැළපි වැළපි ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ තාත්තට සෝවාන් වෙන්න පින තියෙන බව දැකලා බුදුරජාණන් වහන්සේ ඒ ගෙදරට වැඩියා. දහම් කරුණු කියලා දීලා අතීතයේ සත්පුරුෂයෝ ශෝකේ නසාගත්තේ මෙහිමයි කියලා උරංග ජාතකයේ වදාලා. ඒ තමයි එතන ධර්මපාල කියලා. මේ බ්‍රාහ්මණේ තමන්ගේ බිරිඳ ඒ වගේම පුතා දුව යේලි දාසිය සහිත ඔය පවුලේ සියලු දෙනා මරණ සතිය සිහි කරමින් වාසය කරනවා. තුරයාල නිතර මරණින් ගෙදරින් යනකොටත් ආපහු එන අදහසින් නෙමෙයි කියනවා යන්නේ. කියන්න ඕන කරන්න ඕන වැඩ ටික ඔක්කොම කියලා ආපහු හවසට කියනවා කියන අදහසක් නැතුව තමයි ගෙදරින් බහින්නේ. ආයෙ මට එන්න වෙයිද දන්නේ නැහැ කියලා. එච්චර මරණ සතිය. අද ගෙදරකින් කෙනෙක් බහිනකොට අනේ ආපහු එන්න වෙයිද දන්නේ නැහැ කියනකොට මිනිස්සු කියන්නේ මොකද? මෝසල කතා කියන්න එපා ගමනක් යන වෙලාවේ. කියනවද නැද්ද? මේ බලන්න ඉස්සර වෙලා තියෙන දේ මරණ සතිය නිතර වැඩුවා. අද ඒ වාගේ උතුම් ගුණධර්ම වලට සමාජයේ ප්‍රශංසාවක්වත් නැහැ. සමාජයේ ගණන් ගන්නෙත් නැහැ. ඒවට කියන්නේ මූසල කතා කියලා. කොච්චර වෙනස් වෙලාද කියලා බලන්න පින්වත්නි. ඊට පස්සේ මේ විදිහට මේ ඉන්නකොට බ්‍රාහ්මණයා ඊ පුතයි හේනේ වැඩ කරනකොට පුතාට සර්පෙත් දෂ්ට කළා මැරුණා. ඊට පස්සේ පණිවිඩයක් යවුවා එක බස් එකක් අරන් වරින් මේ මා සුදු ඇඳගෙන වරෙල්ලා කියලා. ඉතුරු ගෙදරයි දැනගත්ත මල ගෙදර ගියා හේනට, පුතා මැරිලා, දර ගොඩක් ගැහුවා, දර ගොඩේ උඩ පුතා තිබ්බා, ගිනි තිබ්බා. පුතා මැරිලා ඉපදුනේ සක්‍ර දේවේන්ද්‍රයා වෙලා. එච්චර පිනක් තිබුණා මරණ සතියේ ආනුභාවයෙන්. ඊට පස්සේ සක් දෙවිඳු මා ඉපදුච්ච පින කොහොමද කියලා බලනකොට අර මරණ සතියේ වඩපු පින ඊට පස්සේ දැක්කා අර කවුරුත් අඳන්නේ නැතුව ගිනි තියෙන හැටි දැක්කා. කවුරුත් අඳන්නේ ගිනි තියෙනවා. ඊට පස්සේ මොකද කළේ මේ වෙස් මාරු කරන එතෙන් ආවා. එතෙන් ඇවිල්ලා ඇහුවා මේ මොකද්ද ගිනි තියන්නේ මේ මුවේ කල්ලාද? මටත් බඩගිනි දඩ මස් ටිකක් දෙන්න. ඊට පස්සේ කිව්වා මේ මුවේක් නෙමෙයි මගේ පුතා. මගේ අම්මෝ පුතා මේ වගේ ගිනි තියද්දී අඳන්නේ අප්ප කෙනෙක් විදිහට. ඊට පස්සේ කිව්වා නෑ මට එහෙම මං ඇඬුවා කියලා තේරුමක් නෑ කිව්වා. මං අඳන්නේ නැත්තේ සර්පයා වුණත් දිරව්වට පස්සේ හැව අත්හැරලා යනවා. ඒ වගේ තමයි මේ සංසාර ගමනේ සර්පයෝ හැවාරිනවා වගේ මේ සංසාරය යන සත්වයා ලැබෙන ශරීරය අත්හැර සසර ගමන යනවා කිව්වා. වේලාවකට තිරිසෙනෙක් ඒ ශරීරය අත්හරිනවා මෙන්න මිනිස්සේ මනුස්ස ශරීරය අත්හරිනවා තවල් ලෝකෙක. ඊට පස්සේ අනිත් එක තමයි අපි මේ ඇඬුවා කියලා වැළපුණා කියලා මැරිච්ච කෙනාට දැනෙන්නෙත් නැහැ. අපි මේ ගිනි තිබ්බා කියලා මැරිච්ච කෙනාට පිච්චෙනව දැනෙන්නේ නැහැ. අපි කට්ටි ඔක්කොම වට වෙලා ඇඬුවා කියලා මැරිච්ච කෙනාට හාන් කවිසියක් දැනෙන්නේ නැහැ. ඒ නිසා මොකටද අඳන්නේ? මොකටද වැළපෙන්නේ? මේක තමයි උපන් සත්‍යයේ ඉරණම කිව්වා. ඔන්න තාත්තා. ඊට පස්සේ අර වෙස් මාරු කරගෙන ආපු සද්දවිඳු අහනවා අම්මගෙන් පිරිමිණන් ඉතින් හිත හදාගෙන ඉන්නවා අම්මා කෙනෙක් විදියට කොහොමද? නෑ ඉතින් මමත් හිත හදාගත්තේ මේ දරුවා ඉපදෙනකොට මට කියලා වේ නෑ මං අර ලෝකෙින් මං අම්මගේ බඩට එනවා කියලා. නොකියාම ආවා, නොකියාම ගියා. නොකියාම ආවා නම් නොකියාම ගියා නම් මම මොකටද අඳන්නේ? අනිතක මං ඇඬුවා කියලා වැළපුණා කියලා මැරිච්ච කෙනෙකුට ඇහෙන්නේ නෑ, දැනෙන්නේ නෑ, පෙනෙන්නේ නෑ. සතියක් ඇඬුවත් මොහොතක්වත් ඇස් හරින්නේ නෑ. අනිතක මේ පිච්චෙන මේ ශරීරයට මේක දිරාපු දරකඩක් වගේ විඤ්ඤාණය කයින් පහ වුණාට පස්සේ දැනෙන්නේ නෑ මොකක්වත්. ඉතින් මම මොකටද අඳන්නේ කියලා ඇහුවා. ඊට පස්සේ අරයා ඇහුවා නංගිගෙන් ඔබගේ කවුද සහෝදරයා කිව්වා. අම්මේ සහෝදරයාට ආදරේ නෑ අඳන්නේ නැත්තේ කිව්වා. අනේ මං ඇඬුවොත් එහෙම මගේ ඇස් යට ගිහිල්ලා කෙට්ටු වෙන එක විතරයි. අනිත් එක ඒ වගේ දුකකට පත් වෙන මං කැමති නෑ. මොකද මගේ අයියා මට ආදරේ, මමත් අයියාට ආදරේ. නමුත් මං අඳින එක අයියාට දැනෙන්නේ නෑනේ. මං මොනවා කිව්වත් එයාට දැනෙන්නේ නෑනේ. විඥානේ කයෙන් පහ වුණාට පස්සේ දරකඩක් වගේ මේ දෙවිලා යනවා. ඉතින් ඒ නිසා උපන් සත්‍යය කොහොමදත් නැරෙනවා. මරණයට කොහොම හරි විකල්පයක් හැදෙනවා. මම මොකටද අඳන්නේ? ඊළඟ ඇහුව බිරිඳගෙන් කවුද මේ ස්වාමියා? අම්මේ ස්වාමියා මැරුණාට පස්සේ බිරිඳක් අඳන්නේ. ඊට පස්සේ කිව්වා මං අඳන එක මෙයාට ඇහෙනවා නම් මං පෙරලි අඳනවා. වැළපී වැළපී ඉන්නවා. නමුත් එයාට ඇහෙන්නේ නැහැ. දරුවෙක් හඳ ඉල්ලලා ඇඬුවොත් අර හඳ මට දෙන්න කියලා ඒ ළමයාට කවදාවත් හඳ ගන්න බෑ. නමුත් ඒ වගේ තමයි මම මැරිච්ච කෙනෙකුට වෙනුවෙන් කොච්චර ඇඬුවත් එයාට කවදාවත් පණෙන්නේ නැහැ. ඒ නිසා මම මොකටද අඳන්නේ? උපන් සත්‍යයා මැරිලා යනවා. මගේ ස්වාමියා නිතර මරණය ගැන මට කියලා දුන්නා කිව්වා. ඊට පස්සේ කිව්වා දාසිගෙන් ඇහුවයි මේ උඹ කවුද? මම දාසි. එහෙනම් ඇයි උඹ අඳන්නේ ඇත්තේ? උඹට වද දුන්නද මේ ඇයිද? අනේ නෑ මට ගොඩාක් කරුණාවෙන් හිටියේ. නමුත් මං අඳන්නේ නැත්තේ බිඳුන කලයක් කවදාවත් තිබ්බ විදිහට හදන්න බෑ. ඒ නිසා මැරිච්ච කෙනෙකුට කවදාවත් පණෙන්නේ නැහැ. බිඳුන කලයක් ඉරිදීයේ කවුරු හරි තාපසින් වහන්සේ කෙනෙක් හරි ඉරිසින් වහන්සේ නමක් හරි ඉරිදීෙන් තිබ්බ විදිහට කලේ හදයි. නමුත් ඒ විදිහටවත් ඉරිදීෙන්වත් මැරිච්ච කෙනෙකුට පණ දෙන්න බෑ. මම මොකටද අඳන්නේ? අඳනේවා දැනෙන්නේ නැහැ මැරිච්ච කෙනාට. පෙනෙන්නේ නැහැ. අපි මොනවා විලාප තිතියා හිටියත් මැරිච්ච කෙනා වෙනුවෙන් වැඩක් නැහැ. එයා වෙනම ගමනක් ගියා. වෙනම ලෝකෙක අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා. දැන් වෙනම ලෝකෙක යාලා සතුටු වෙනවා ඇති. මේ නිසා මේ දිරාගිය මේ විඥාණයෙන් අතුත් නැති උන දර කඩක් වගේ මේ ශාරීරියේ මේ දැවෙද්දී මැරිච්ච කෙනාට ඒවා දැනෙන්නේ නැහැ. ඊට පස්සේ සක්දෙවිඳු වෙස් මාරු කරන කිව්ව මමයි මේ පුත්‍රයා. මං දැන් සක්‍ර පදවියේ ඉපදුනා. ඔයාලා බොහෝ පින් කරගන්න කියලා රන් රිදීෙන් මුතු මැණිකෙන් ගෙදර පුරවලා අතුරු දහම් වෙලා ගියා. මරණානුස්සතිය මේ මහබෝධි සත්වයේ කාලේ. ඉතින් පින්වත්නි බලන්න මේ සංසාරයේ ස්වභාවල් මරණ ඉදිරියේ ශෝක නොකර ඉඳිමි. ඉතින් අර තාත්තා ඒ අතීත විස්තරය අහලා ශෝකේ නැති කරගත්තා. ඒ විස්තරය තමයි අර මැරිච්ච කෙනෙක් වෙනුවෙන් වෙච්ච සිද්ධියක් නිසා ඒ උරංග පේතවත්ව කියලා පේත මං කියේ පේත කියන වචනේ පේතවත්ව පාවිච්චි වෙලා තියෙන්නේ මැරිච්ච කෙනා කියන. ඉතින් ඒ නිසා තමයි ওই පළවෙනි වර්ගයේ අවසාන කොටස පළවෙනි වර්ගයේ අවසාන කතා විදිහට ඒ උරංග පේතවත්තු ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒවා දැන ගැනීම පිණිස මම කිව්වේ. ඉතින් ඒ නිසා තේරුම් ගන්න මරණ සතිය කියන්නේ නිතර හිතන්න ඕන මරණය ගැන. මරණය කොයිම ආකාරයකින් හරි වසංගතයකින් හරි බලන්න අපි හිතන්නේ වසංගතයෙන් මැරෙනවා කියලා. එක්කෝ බලනකොට මේ රියානතුරකින් මැරෙන්නේ. එක්කෝ ආයුෂිවර වෙලා. එක්කෝ පිහියනුමකින්. එක්කෝ ගඟේ මුහුදේ වැටිලා. එක්කෝ නිඳට වැටිලා. වෙන මොකකින් හරි මරණය සිද්ධ වෙනවා. හරි පුදුමයි මිනිසයා ඒ අතරේ පෙම් හබවලින් මැරෙනවා. සියදිවි හානි කර ගන්නවා. ලෙඩ දුක් වලින් මැරෙනවා. ඒ අතරින් ගවසා කරනවා. දවසට 700ක් දරුව ගවසා කරනවා මේ කොරෝනා වෛරසය අතරේ මේ ලංකාවේ. ඉතින් මිනිසුන්ගේ ජීවිත ওই විදිහට වෙනසි වෙනසි යනවා. ලෝකේ කොරෝනා වෛරසයෙන් දවසට මෙච්චර 10 කියලා ගණන් කරනවා. නමුත් ඒ අතරේ ලෝකේ තව කොච්චර මරණ සිද්ධ වෙනවද? නිසා උපන් සත්වයා මැරෙනවා. ඒ නිසා මරණය ගැන කල්පනා කරන්න ඔබගේ ජීවිතේ වෙනස් වීම පිණිස නම්. අනිත් එක තමයි කල්පනා කරන්න අර ඉස්සර අපි කතා කරපු නාගපේතවත්වේ ලස්සන අර්ථ තියෙනවා. ඒ තමයි පින් කිරීමේ විපාක, ඊළඟට තමයි පිනට බාධා කිරීම සහ පිනට එපා කීමේ විපාක. ඒ සාමාන්‍යයෙන් පින්වත්නි දැන් අපි කියන්නකෝ සමහර තරුණ ළමයි ඉන්නවා පැවිදි වෙන්න ආසයි. ඊතරත් තව දරුවෝත් ඉන්නවා. අකින් අම්මලා තාත්තලා හරි විරුද්ධයි. මොහොතක් අම්මලා තාත්තලා කල්පනා කරලා බලන්න පින්වත්නි, එතනින් පස්සේ යා ගිහි ජීවිතයට වැටුණාට පස්සේ ගිහි ජීවිතයේ යන්තාක් දුක්ඛං කඩළු විඳිනවා නම් එදා අර තීරණේ නිසයි කුණේ. සමාජයේ පුතා බඳින ගෑනු කෙනා නරක කෙනෙක් වෙලා ඒ පෞල් ජීවිතේ ගොඩාක් ඔහු දුක් විඳිනවා නම් ඒ දුකට ඔහු වැටුනේ අර තීරණේ නිසා. සමාජලවට ඒ දරුවෝ යාන වාහන අරගෙන යද්දී ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා නම් ඒ තීරණේ ගත්තේ ශ්‍රමණෙක් නොවුන නිසා. ඒ නිසා සමහර අයට ඒ වෙලාවට එහෙම කිව්වට, ඒ වෙලාවට අපේ අනේ පවුලේ නෑ අපිට අතහැරගන්න අමාරුයි කියලා කිව්වට සමහර ගොඩාක් අපිට මුණ ගැහිලා තියෙනවා. තරුණ කාලේ මහාන වෙනවට අමාරු තත්ත ලකමැදි එයාලා විවාහ වෙලා දුක් විඳිනුට පස්සේ කියනවා අනේ හාඳුරුනේ අපිට ඒ කාලේ තේරුන්නේ නෑ, අපි දන්නවා නම් කැමති වෙනා මේ අනිත් අයත් මහාන කරනවා කියන. ඉතින් ඒ විදිහට ගොඩාක් අය පසුතැවිලි. ඒ නිසා දැන් බලන්න ප්‍රේත ලෝකේ තමන් කරපු කියපු හැම දෙයක්ම පේන්න ගන්නවා. ඒ නිසා නුවණින් සලකලා බලන්න. කෙසේ නමුත් හදන්න බැරි වැරදිකින් කොහොමදවත් හදන්න බෑ. ගිය දේවල් ගියා. පුළුවන් දේවල් හදාගන්න. ඊළඟ එක තමයි පසුතැවිලි වෙන්න එපා. පසුතැවිලි වෙන්නේ නැති ජීවිතයක් හදාගන්න. ප්‍රශ්න වුණා කියලා, තමන් ගැටින් වැරදි වුණා කියලා ජීවිතේ වෙනස් කරගෙන මේ ශෝකයටපත් වෙන්න එපා. ඒ කියන්නේ හැදුනා කියන තැනට එන්න. අකුසල් අත්හරින්න. ඊළඟට ලෝභකම් අත්හරින්න. දන් දෙන්න පුරුදු වෙන්න. මොහොතයි මේවා තියෙන්නේ කියලා හිතන්න. ඔබ ඊළඟ මොහොතේ මැරෙනවා නම් ඔබට මේ තියෙන සියලු සැප සම්පත් වස්තුව මේ මොහොතේ විතරයි. මැරිලා ආවා කියලා එක බින් අඟලක් කවුරුවත් දෙන්නේ නැහැ. අනිතක මැරිලා ආවා කියලා මේවා භුක්ති විඳින්නත් බෑ. තමන් අවුරුදු ගාණක් හම්බු කරපු දේවල් අන්න අය භුක්ති විඳිනවා. ඉතින් ඒ නිසා මෙහෙමයි ලෝකෙ තියෙන්නේ. ඊට පස්සේ ඉතින් ඒ ප්‍රේතයන් දේවා පිනිපිනි අනේ මම හම්බ කරපේවා මොම් භුක්ති විඳින්නේ, අපිට දාහනයක් දීලා පිනක්වත් දෙන්නේ නැහැ කියලා ශෝක කර කර ඉන්නවා. ඊට පස්සේ මැරිච්ච අයගේ ශාප වැදුනට පස්සේ ඒ පවුල් ඔහි සීසීකඩ විසිරලා යනවා. ඔය බලන්න පරණ වලව් ගොඩාක් දැන් වල් බිහි වෙලා, දැන් වලව් කිහිපයක් එකක් දෙකක් ලංකාවේ තියෙනවා හැරෙන්න. ගොඩාක් වලව් ගැන කිසිම කතාවක් පරණ ගෙවල් නැහෙනි. ගොඩාක් වෙනස් වෙලා ගිහිල්ලා. ඒ විතරන්නේ පරණ පන්සල් වුණත් පරණ පන්සල් වැහි වෙහි යනවා, පාළු වෙලා යනවා. ඉතින් ගොඩාක් ඒවට තෘෂ්ණාවෙන් ඒ ගොඩාක් මැරිච්චයි ඒ වගේම ඇති. අපිට තේරෙන්නේ නැති වුණාට. ඉතින් ඒ නිසා මේක සසර ගැන තේරුම් ගන්න මම මේ කාරණාව කිව්වේ භයංකරයි කියලා. අර ලස්සනට අර වචනේ සිහි කරගන්න මේ හැම දෙයක්ම තියෙන මොහොතයි. ඒ නිසා තමාට තමා දූපතක් කරගන්න, පිරිසරණ කරගන්න, මේ බියකරු සසරට වැටෙන්න එපා. නරක තිරිසන් ප්‍රේත අසුර කියන මේ සතර අපායට වැටුණොත් ආයෙ මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි නෑ. කන කැස් බෑවා වී සිදුරින් අහස බලන කීට වෙලිය ලේසි. අවුරුදු 100කට වතාවක් මොහොදෙන් මතුවෙන කැස් බෑවා, මොහොදේ පාවි වී තියෙන විය ගහක මේ සිදුරකින් ඔළුව දාලා අහස බලනවා කියන එක හැකින් එක හැක් පේන හැමම උඩ බලනවා කියන එක ලේසියෙන් වෙන්න පුළුවන්. මිනිස්සෙක් වෙන එක ලේසි නෑ. ඒ නිසා ඔබ දුර්ලභ මිනිසෙක් වුණා. ඒ අවස්ථාව නැති කරගන්න එපා. ඔබ හෙටනම් මැරෙන්නේ අද තියෙන ඔබට හැදෙන්නේ එක දවසක් හරි. මේ අවුරුදු 60ක් ඔබ අධර්මයෙන් ඉඳලා මැරෙනකොට හිටියේ එක දවසක් නම් ධර්මයේ, ඒ ධර්මයේ ශ්‍රේෂ්ඨයි. ඔබ සුගතියට ගෙනියනවා. විනයි පවයි සමාන නැහැ. කුසලයේ අකුසලයේ සමාන නැහැ. කුසල් දිනනවා අවුරුදු 100ක පව් යට යවන්න පුළුවන්. පින් තියෙනවා අවුරුදු 100ක පව් යට යවන්න පුළුවන්. ඒ තමයි සම්මා සම්බුදුරජාන් වහන්සේ සරණ යන එක. ශ්‍රී සද්ධර්මයේ සරණ යන එක, ආර්ය සංඝයා සරණ යන එක, වැරදි හදා ගැනීම, පංසල් රකින්න එක මේව බලවත් වෙයි. නිසා ඔබගේ ජීවිතය විනාශ කරගන්න ඔබට මේ ගෝරතර සංසාරයෙන් නිදහස් වෙන්න වාසනාව ලැබේවා කියලා සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, කායික සුවෙන් සූපත් වේවා, මානසික සුවෙන් සූපත් වේවා, ලෙඩක් දුකක් කරදරයක් පීඩාවක් නොවේවා, හොඳට කාලා බීලා සුවසේ සිටිත්වා, ඒ වගේම බොහෝ පින් දහම් කරගනිත්වා, සතර අපායට නොවැටේවා. ගෞතම බුද්ධ ශාසනයේ මේ බියකරු සසරේ නිදහස් වෙන්න ඔබට වාසනාව ලැබේවා. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.